දෙදස් නමය වර්ෂය මේ මාස 18 වෙනිදා යුද්ධය ඉවර වුණා කියලා රජයේ ප්‍රකාශ කරා. ඒ යුද්ධයෙන් සාමාන්‍ය දෙමළ ජනතාව 70,000 කට්ටිය මැරලා තියෙනවා කියලා එක්සත් ජාතික සංවිධානයේ ඒක ඇතුළු වාර්තාව කියලා තියෙන්නේ. ඒක මෙච්චර කාලය දෙමළ ජනතා ශ්‍රී ලංකා රජයේ කරපු ජන සංඛාරයෙන් 101%කට වැඩිය අපේ ජනතාව නැති වෙලා තියෙනවා. ඒ ජනතාව මතක් කරලා අපි මේ මේ මාසයේ 12 වෙනිදා ඉඳලා 18 වෙනිදා යනකම් මුල්ලිවැයි කාල අතුළු නයිනෑර පළාතේ අතුළු හැම පළාතම අපි මේ මරිච්ච කට්ටියගේ නෑදව කට්ටිය ඔක්කොම එකතු වෙලා ඒක ඒ දිනේටත් අපි මල් දාලා පානපත් කරලා අපි පූජා කියලා ඒක කරන්න අපි බලාපොරොත්තු ඉන්නවා.